ඉස්සර මොවින්සිල්ල මාත්‍යාගේ නම කියන්න බෑ කියනවා දේශපාලන වශයෙන් ලැජ්ජාවෙන්ද මොවින්සිල්ල වේදිකාවේ තියාගෙන ඉන්න කියලා. දැන් UNP වේදිකාවට මොවින්සිල්ල එන එක හරිෂෝ. දැන් තාම හොඳ මහත්මෙක් වෙලා මහත්මා දේශපාලනය කතා කරනවා. දැන් එතුමා ගැන මාධ්‍ය කතා කරන්නේත් නැහැ. එයා UNP වේදිකාවට නැගීක කොච්චර නරකද කියලා කියන්නේත් නැහැ. මේකද මේ ඇත්තටම ප්‍රාර්ථනා කරන හොඳ අය දේශපාලනෙ ඉන්න ඕන කියන එක ඇත්තටම කියන එකක්ද? එහෙම නැත්නම් හැබැයි හොඳ අය ඉන්න ඕනේ නරක අය UNP ගේ හිටියට කමක් නැහැ. ඒතකොට හොඳ වෙනවා. ශ්‍රී ලංකාව කියන නරක වෙනවා. ඒකද මෙන්නේ?